ඊට පස්සේ නෝ උදව් කරගෙන මල්ලනේ මේ ටීචර්. එතකොට අපේ අම්මයි තාත්තයි උදව් කරන අපේ ඉස්කෝලේ ගරු ඉස්සරහා මේ ටීචර් සිල්වා මහත්තයා මට උදව් කරා. ඒ වගේම මම පොත් වලින් අමතර දැනුමක් ලබාගෙන පුරුකේතර වැඩසටහනත් අහලා තමයි සිස්ටර්ස් පාස් වුනේ. ටයිම් ටේබල් එකක් අනුව තමයි මම පාඩම් කරේ. ඒ වගේ ඒ වලින් තමයි මම මේ සිස්ටර්ස් පාස් වුනේ.